නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට හැමදාම සංඝ සරණ යමි නමස්කාර වේවා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බලන්තා ධම්ම සවන කාලෝ අයං බලන්තා ධම්ම සවන කාලෝ අයං බලන්තා නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දන්ත තීනිමානි භික්ඛවේ පුඤ්ඤකිරිය වත්තෝනි කතමානි තීනේ දානමයං පුඤ්ඤකිරිය වත්තෝ සීලමයං පුඤ්ඤකිරිය වත්තෝ භාවනාමයං පුඤ්ඤකිරිය වත්තෝති ගෞරවනීය විහාරවාසී ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයෙන් සදහවත් වාසනාවන්ත පින්තුනි පින්වන්ත දරුවනි අද වක්කුණ පොහොය දිනෙහි සිල් සමාදන් අවස්ථාව ඔබ බුදු බණ අහන වෙලාව අද අප විශේෂයෙන් මේ කුඩා දරුව වෙනුවෙන් ධර්ම දේශනා කරන්නේ. එතකොට ඔබ මේ ඉන්න රට මොකද්ද? ශ්‍රී ලංකාව. මේ පළාතේ මොන පළාතද කියලාද කියන්නේ? දකුණු පළාත. මේ දිස්ත්‍රික්කය? මාතර දිස්ත්‍රික්කය. එතකොට මේ ඉන්න ප්‍රාදේශ සභාව මොකද්ද? දෙවුන්දර ප්‍රාදේශ සභාව. එතකොට ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර ප්‍රාදේශ සභාවේ රත්තන්දෙනිය ගමේ මොකද පන්සල? පුෂ්පාරාමේ පන්සලේ තමයි අද අපි ඉන්නේ. හොඳයි. එතකොට බුදුහාඳුරන්ගේ ධර්මයේ එක්තරා සුවිශේෂ කාරණයක් සඳහන් කරනවා. දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට අනිත් දෙවිවරු වැවිල්ල මේ දෙවියන්ට ආරාධනාවක් කරනවා. මොකද ආරාධනාව? ආරාධනාව තමයි ඔබ සුගතියට යන්න සුගතියට ගිහිල්ලා සද්ධා ප්‍රතිලාභය ලබන්න කියලා. දෙවිවරු සුගතිය හැටියට සලකන්නේ කොහෙද? දෙවියන් සුගතිය හැටියට සලකන්නේ කොහෙද? දෙවියෝ සුගතිය හැටියට සලකන්නේ මනුස්ස රෝගී. අපි සුගතිය හැටියට සලකන්නේ කොහෙද? දෙවිවරු රෝගී නේද? දෙවියෝ සුගති හැටියට සලකන්නේ නිකන් කාලෙක නෙමෙයි බුද්ධෝත්පාද කාලෙක මනුස්ස ලෝකය. එතකොට දැන් මේ ඉන්න කුඩා දුව පුතුන් හුඟ දෙනෙක් කොහෙන්ද ආපු අය එහෙනම්? දිව්‍ය ලෝකෙන්ද ආපු අය ඔබ? එතකොට දිව්‍ය ලෝකෙන් ඔබ චුත වෙනකොට ඔබේ හිටි අනිත් යාළුවෝ ඔබට මොකද කිව්වේ? ඔබ මනුස්ස ලෝකෙට යන්න ගිහිල්ලා හොඳට ශ්‍රද්ධාව ලබන්න කියලා අපේ යාළුවෝ දැන් කිව්වා. එතකොට දැන් එහේ ඉඳලා අපේ යාළුවෝ දැන් අපි දිහා බලාගෙන ඉන්නේ. එතකොට දැන් බනහන්න ඇවිල්ලා දැඟලුවොත් ඒගොල්ලන් කියන්න ඉස්සර හොඳට හිටිය යාළුවෝ දැන් බලන්න හැටි දඟලනෝ බනහද්දි කියලා ඒගොල්ලන් දුක් වෙයි නේද? එනසා දැන් මේ පුතාලා හොඳට ඔබේ දිවි ලෝකේ අනිත් යාළුවෝ සතුට වෙන විදියට බනහන්න ඕන. මේ දරුව විතරක් නෙවෙයි අපේ මෑණිවරුත් එහෙම තමයි ඔබේ යාළුවොත් එහෙ කියලා තියෙනවා. කියලා දැන් බලාගෙන නැති ඔබ එනකන් ආයි පින්දාම් කරගෙන එයාටත් තින් අනුමෝදන් කරන්න එනකන් බලාගෙන නැත්තේ. ඇතැමිට එහෙ තාම වරුවක් විතර ගිහිල්ලා ඇත්තේ නේද දිවි ලෝකේ? දවසෙන් පැය කීපයක් ඇතැමිට ඔබ මෙහි ඇවිල්ලා අවුරුදු 50කට ගියාට දිවි ලෝකේ එක බොහොම සුළු කාලයක්. වෙනතුනේ මේ වගේ දේවල් අපි කතාවන් හැටියට කිව්වට මේ වගේ ලොකු සත්‍යක් තියෙනවා. මේක විද්‍යාවනුත් පිළිඅරන් තියෙන්නේ. ඉතින් ලෝකේ බොහෝ දෙනෙක් කාලයක් හිතාගෙන හිටියේ දක්ෂතාවය කියලා කියන්නේ හුවා කිඩගණන් තියන අය කියලා. ඊට පස්සේ කාලයක් මිනිස්සු හිතුවා ධනවතුන් කියලා කියන දක්ෂයන් කියන්නේ හුවා වටින ඛනිජ සම්පත් තියන අය කියලා. යකඩ තියන අය, මිහිරන් තියන අය, රිදී තියන අය. එහෙම ගිහිලා රත්තරන් වලටම ආවා. පස්සේ මැණික් වලටත් ආවා. ඊට පස්සේ දියමන්ති තමයි වටිනාම දේ කියලා තෝරගත්තා. කොහොම කාලයක් හිතාගෙන හිටියේ ලෝකයා. ඊට පස්සේ මොකද හිතුවේ? මේ බඩමුට්ටු රැස් ගන්නට වඩා වටිනවා ඒ බඩමුට්ටු ඔක්කොම ගන්න පුළුවන් සල්ලි එකතු කරන එක කියලා. එතකොට ධනය එකතු කරන මේ මුදල් සල්ලි කාසි එකතු කරා. කලින් ගියාට පස්සේ හිතුණා මේ ධනය ලැබුණටත් වඩා වටිනවා දැනුම ලැබෙන එක කියලා. එනිසා හුඟක් දෙනා හොඳට ඉගෙන ගත්තා. උපාධි ගත්තා හොඳට. විශ්වවිද්‍යාලෙ ගියා. ඉක්මනට හුඟක් දේවල් ඉගෙන කියාගත්තා. එහෙම ඉගෙනගෙන ඉගෙන ගත්තු පමණට ඒ අය ලෝකයේ කීර්තියටපත් වුණා, ධනෙයි පෙවුවා. ඔහොම ආපු ගමනේ හද වර්තමානයේ ලක්ෂණේ මොකද්ද? වර්තමානයේ මිල මුදලටත් වඩා අධ්‍යාපනයටත් වඩා අධ්‍යාපනයේ ඉහළම තත්ත්වය තමයි මානසික සුවතාවයේ ප්‍රඥාව මැදමට ආව දැන. මේ පුතාල හොඳට අහගන්නේ ඔබ ගැන මේ කියන්නේ. ඔබට හුඟක් ආදරෙන් මේ කියන්නේ. ඔබ දැකලා ඇති ඔබ ඉන්ටර්නෙට් එකෙන් බැලුවොත් අවුරුදු 13ක ළමයෙක් ඉන්නවා ඇමරිකාවේ ඉහළම කම්පැනි එක. එයා ලොක්කේ ඉන්දියන් ජාතික ළමයෙක් අවුරුදු 13යි. එයා මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධාන විද්‍යාවේ නිලධාරියෙක් වුණා අවුරුදු 13ේදී. ඒ විතරක් නෙවෙයි ඔබ දැකලා ඇති ඉන්ටර්නෙට් එකේ අවුරුදු 9ක ළමයෙක් ශ්‍රී ලංකාවේ ළමයෙක් ඔස්ට්‍රේලියාව ඉන්නේ අවුරුදු 9ේදී. අමිට කලින් මගේ ඇමරිකාවේ උසස්ම ආයතනය වෙන NASA ආයතනයේ එම්බෙසඩර් කෙනෙක් වුණා, තානාපතිවරයෙක් වුණා. වයස කීයද? අවුරුදු 9ේදී. ඒ විතරක් නෙවෙයි ඒ සියල්ලම අභිබවා ගිහිල්ලා ලංකාවේ චූටි නංගි කෙනෙක් මේ දවස්වල අවුරුදු 3මාරයි වෙන්නේ. එයා බුදුදහමේ ඉතාම ගැඹුරු දේවල් විස්තර කරනවා. අවුරුදු 3මාර කියන්නේ මෙතන 3මාරක කවුරුවත් නැහැනේ. තුනමාට වඩා වැඩි මල එන්නේ ඔක්කොම ඉන්නේ මෙතනනේ. ඒ දරුවා මොනවද විස්තර කරන්නේ? ඒ දරුව විස්තර කරන්නේ පටිච්චසමුප්පාදයේ චතුරාර්ය සත්‍යයේ ශූන්‍යතාවාදයේ වැනි ධර්මී තාම ගැඹුරු සංකල්ප විස්තර කරන මේ චූටි නංගි. එතකොට බලන්න පින්නොත්නේ ඊළා මෙහෙම දඟලන්නේ ලස්සනට වාඩි වෙලා ඉන්නවා. හොඳට වාඩි වෙලා තමයි ධර්ම විස්තර කරන්නේ. පුතාල හොඳට බලාගන්න මේ පැත්ත අහගෙන නේද ඉන්නේ? සාදු කරයක් දැන බලන්න. එතකොට දක්ෂතාවය කියන්නේ ඒක. අපේ මන කියනකොට කතා කරොත් අපි දක්ෂ වෙන්නේ නැහැ. අපේ දක්ෂතාවය කියන්නේ මොකද්ද? යමක් කියනකොට හොඳට අහගෙන ඉන්නොත් මේ මොකද කියන්නේ කියලා. අතපයවත් තොල්ලන්න බෑට මයන්. අත් දෙකත් හොඳට එක තැනින් තියාගෙන ඒ කියන කෙනාගේ පැත්තට හොඳට හැරිලා අහගෙන ඉන්නවා. එතන අපි කියන්නේ මේ පුතාලගේ දුවලගේ වටිනාකම හුවා වැඩි වෙන විදියට තමයි අපි මේ කියන්නේ. එතකොට ඔබ ඉන්ටර්නෙට් එකේ ගියොත් ඔබට දකින්න පුළුවන් මේ අවුරුදු 3මාරක ළමයා බණ ධර්ම දේශනා 100කින් කියන කාරණා යා විනාඩි 5කින් කියලා. බලන්න අන්නේ මට්ටමට තමයි ඔබ කවදා හරි එන්න ඕන. අපි අර අවුරුදු 9ක ළමයෙක් NASA ආයතනයේ වැඩ ගන්නවා. අවුරුදු 13ක ළමයේ Microsoft ආයතනයේ වැඩ කරනවා. ඒ දෙන්නටත් වඩා ඒ වගේම තව ළමයෙක් ඉන්න අවුරුදු 6යි. එයා ලෝක විද්‍යාව ගැන මහාචාර්යවරුන්ට දේශන කරනවා. වයස අවුරුදු 6යි. ඒ සියල්ලටම වඩා ඔබ හොඳට මතක තියාගන්න අර ලංකාවේ ඉන්න අවුරුදු 3මාරි ළමයා එයා සියල්ලටම වඩා ඉදිරියගෙන. ළමයට අකුරක්වත් හාම ලියන්නවත් බැහැ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයෙන් අපි කොයිතරම් ඉහළ තැනකට ඔසවා තියෙනවද? අපේ වටිනාකම් කොච්චර වැඩි කරනවද? එතකොට බුදුහාමුදුරෝ ධර්මය අනාවරණය කරේ ලෝකෙට පහදල දෙන්න උන්වහන්සේ කොච්චර කැපවීමක් කළාද? සෝසාගරේ ජල දෙකන් රුධිරන් අදාසේ භූමින් පරාජීය පරණ සමදාසි දානම් මේ රූපමාන මදිකංච සමෝලි සීසං මෙහෙම සඳහන් කරනවා. සෝසාගරේ ජල දෙකන් රුධිරන් අදාසි. අපේ ගෞතම බුදුහාමුදුරෝ බෝසත් කාලේ කොච්චර ලේදන් දීලා තියෙනවද? මහා සාගරේ ජලයට වඩා ලේදන් දීලා තියෙන බුදු වෙන. භූමින් පරාජීය පරං සමදාසි දානම්. මේ මහා පොළවේ පස්වලටත් වඩා මොනවද දන් දීලා තියෙද? ඇඟේ මස් දන් දීලා තියෙනවා. මේ රූපමාන මදිකංච සමෝලි සීසං. මහා මේරු පර්වතයට වඩා හිස් දන් දීලා තියෙනවා. කොයි වගේ හිස්ද? නිකං හිස්ද? නිකං හිස් නෙවෙයි ඔටුනු පරන් හිස්. රජ කුමාරයෙක් වශයෙන් ඉන්න කාලේ ඔටුන්නත් එක තැන හිස් ටික එකතු කරොත් ඉන්නේ දන් දීපු මහා මේරු පර්වතයට වඩා වැඩි. ඒ වගේම අහසේ තාරාවකට වඩා තාරා අහසේ තාරකාවලට වඩා සමන් වහන්සේගේ අස්තන් දීලා තියෙනවා. සාරාසංග කලබලක්ෂියත් තුළ ඒ තරම් පරිත්‍යාගයක් කළා අපි වෙනුවෙන් මේ දහම කණාවරණය කළ දීලා තියෙනවා. ඉතින් අද අපි මෙහෙම මනුස්ස ලෝකයේ ඉතාම ලස්සනට ඉපදිලා ඉන්නේ කොමක් නිසාද? අපි අතීත සම්බුද්ධ ශාසනවලත් මේ වගේ පින්කම් කළා තියෙනවා. අන්නේ පින්කම්වල අනිසංස විදියට තමයි අපි මේ මනුස්ස ලෝකෙම ලස්සනට ඉන්නේ. ඒ පින බැරි වෙලාවට අඩු වුණා නම් මොකද වෙන්නේ? අපි මනුස්සයන් නොවෙන්න තිරිම. අපාගත වෙන්න තිරිම. ඇතැම්ට මනුස්ස ලෝකෙට ආවත් ඒ පින අඩු වුණා නම් ඇතැම්ට උපතින්ම ඇස් දෙක අන්ධ වෙන්න තිබුණා. උපදින්ම බිහිර වෙන්න තිබුණා. උපතින්ම මන්දබුද්ධික වෙන්න තිබුණා. ඉතින් මේ දුවල පුතාලා එහෙමද? නෑ නෙනේ. කොච්චර වාසනාවන්තදනේ. පොඩ්ඩක්වත් ආවාදයක් නෑනේ. ඉතින් බලන්න ඔබ රෝහල් වලට එහෙම ගියොත් ඔබට තේරෙයි ওই ළමයි ලැබෙන වාට්ටුවල පොඩි ළමයි ඉන්න වාට්ටුවල කණින් ලැබෙන ළමයි ඉන්නවා. ඒ ළමයි වාහකය ආබාධිතයි මොලේ හරියට වැඩිලා නැහැ. ඇතැමිට ඒ අකාලේ මේ යනවා. ඉතින් ඒ අය අතුරින් 1000කට එක්කෙනෙක් වගේ මේ වගේ පුතාල බිහි වෙන්නේ. දුවල බිහි වෙන්නේ. හොඳට නිරෝගීව හොඳට බුද්ධිය තියෙන කන් දෙක හොඳට තියෙන නාසය හොඳට ලස්සනට තියෙන දත් ටික ලස්සනට තියෙන මේ වගේ ඉපදෙන්නේ ඉතාම අඩුවෙන් ළමයි. එතකොට එහෙම ඉපදෙන්නේ ඇයි ඒ? ඔබ එහෙම ඉපදෙලා තියෙන්නේ ඇයි? ඔබ ඉස්සෙල්ලා ආත්මභාවල වාන් දන් දීලා තියෙනවා. හොඳට සංවරව බණ අහලා තියෙනවා. අම්මට තාත්තට සලකලා තියෙනවා. ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කළා තියෙනවා. හොඳට අනිත්යට උදව් කළා තියෙනවා. අන්නේ තෙන්කමල අනිසංස විදියට තමයි මේ දූලපු තාලා අද එහෙම ලස්සනට ඉන්නේ. ඉතින් අන්නේ පාසුකම් ටික ලැබිච්ච හැටියට අපි මේ මොහොතේ මේ ජීවිතය තවත් ලස්සන කරගන්නට ඕන. අපි මේ පිරින් ලැබපු දේවල් නැවත මේ සම්බුද්ධ ශාසනයටම අපි යොමු කරන්න ඕන. අපේ ලස්සන කටහඬක් තියෙනවා නම් අපි ලස්සනට කවි කියන්න ඕන, බණ කියන්න ඕන, බුදුගුණ කියන්න ඕනේ ලස්සන කටහඬින්. අපිට ලස්සන අත් දෙකක් තියෙනනේ. අත් දෙකෙන් අපි වැඩේට යන වඳින්න ඕන, ස්වාමීන් වහන්සේට වඳින්න ඕන, දන් දෙන්න ඕන, අම්මට තාත්තට උදව් කරන්න අපේ ලස්සන අත් දෙක. අපේ ලස්සන කොණ්ඩයක් තියෙනවා අපි මොකද කරන්නේ ඔන කොණ්ඩේ? ආඩම්බර වෙන්න ඕනද? නෑ, සමහර විදේශ රටවල ලස්සන ළමයි ඉන්න කොණ්ඩේ දිගට තියෙන. එයා කොණ්ඩේ දික්ුණාම මොකද ඒගොල්ලන් කරන දේ? ඒ අය ওই පිළිකා හැදිලා කොණ්ඩේ ගියපු ළමයි ඉන්නෝනේ. ඒ ළමයට කොණ්ඩේ දන් දෙනවා. කොණ්ඩේ කපලා. ඒ ළමයි බෞද්ධ ආගම නෙවෙයි ඇත්තෙන්ම. එයා බුදුදහම ගැන දන්නේත් නෑ. අපේ අය කොණ්ඩේ දික්ුණාම මොකද කරන්නේ? දැන් මගේ කොණ්ඩේ අඟල් 18ක් දිගයි, අඟල් 24ක් දිගයි, අඩි 2ක් දිගයි, අඩි 3ක් දිගයි කියලා ආඩම්බර වෙනවනේ. එහෙ ළමයි කොණ්ඩේ දික් වෙනකම් බලන් ඉන්නේ අනේ කවද නම් මං අරසනීපෙච්ච ළමයෙකුට මගේ කොණ්ඩේ දන් දෙන්නද කියලා බලාගෙන ඉන්නේ. බලන්න. ඉතින් අපට මේ ලැබිච්ච පින්කම් කළ ලැබිච්ච හැමදේම අපි නැවත කුසල කරන්න අපි යොදන්නට ඕන. අපිට ලස්සන ඇස් දෙකක් ලැබිලා තියෙන්නේ ඇයි? ලස්සන ඇස් දෙකක් ලැබිලා තියෙන හොඳ දේවල් බලන්න, බුදු පිළිම වහන්සේලා බලන්න, ස්වාමින් වහන්සේලා දකින්න, ඇස් දෙක නැති අනිත්යට උදව් කරන්න, වන පොත්පත් කියවන්න. අපිට හොඳ ලස්සන කන් දෙකක් ලැබිලා තියෙන්නේ ඇයි? හොඳ නැහෙන කන් දෙකක් ලැබිලා තියෙන්නේ ඇයි? බනහන්න, සවනානුත්තරය කියලා හොඳට ලස්සනට බනහන්න. ඒ වගේම ඒ කටහඬ ඒ ශබ්දය උපයෝගී කරගෙන ලස්සනට බුදුගුණ කියන්න, බුදුගුණ කාවේ, බුදුගුණ ගීත, කවි බණ ලස්සනට අපි කියන්නට ඕන. එතකොට අපිට ලස්සන රූප සම්පත්තියක් ලැබිලා තියෙන අපි සතර හුඟක් මෛත්‍රී වඩලා අනිත් අයට මුදිතා ගුණය දිනු කරලා අනිත් අය දිනුනට සතුටු වෙලා අන්න එහෙම ලැබව රූප සම්පත්තියෙන් අපි මොකද කරන්න ඕන? ඒ රූප සම්පත්තියෙන් අනිත් දුකටපත් වෙච්චා ඉන්නවනේ. ඇතැමෙන මුහුණ විකෘති වෙච්චා ඉන්නවා, මුහුණ පිච්චිච්චා ඉන්නවා. ඒ ඇත්තක ගිහිල්ලා අපි හොඳට කතා කරන්න ඕන, ආදරෙන් කතා කරන්න ඕනේ එයාට. ඊළඟ ඉන්න ඕනේ ගිහිල්ලා එයාට එක ලෝකෝ මනසට සතුට. ඒ වගේම අපේ මුහුණේ ලස්සන නැති වෙන විදිහට අපි කවදාවත් හිත නරක කරගන්න හොඳ නැහැ. හිතේ අමනාපය, අනිත්‍ය සමග ද්වේෂය, ඊර්ෂ්‍යාව තියෙනකොට අපේ මුහුණේ ලස්සන නැති වෙනවනේ නේද? ඒ නිසා මේ මුහුණේ ලස්සන තවත් අපි වැඩි කරගන්න ඕනේ. වැඩි කරගන්න නම් පුළුවන් තරම් අපි අනිත්‍යට මෛත්‍රිය වඩන්න ඕන. සීල සත්වෝ සුවපත් වෙත්වා කියලා නිතර හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ, අරහන් සම්මා සම්බුදු ආදී බුදුගුණ සිහිපත් කරන්න ඕන. ඒ මූණේ ලක්ෂණ වැඩි කරගන්න තවත් ක්‍රමයක් තියෙනවා. මොකක්ද? පන්සලට ආවහම බුදුගේ බෝධිය, චෛත්‍ය මළුව හොඳට අතු ගන්න ඕන. විහෙර මළුව ලක්ෂණට අතු ගන්න ඕන. ඉඳලා අරගෙන තනකොළ තියෙනවා නම් අදින් අයින් කළා, බෝකොළ වැඩිලා තියෙනවා නම් අයින් කළා, චෛත්‍ය පැත්තේ ලක්ෂණට ගිහිල්ලා තනකොළ ටිකක් ගලවලා ලක්ෂණට අපි තියනවා. අපේ පන්සල තමයි අපේ ගමේම තියෙන වටිනාම තැන, පුණ්‍ය භූමිය. ඒ පුණ්‍ය භූමිය තමයි අපට ගුණ දහම් කියලා දෙන්නේ. ඒ පුණ්‍ය භූමිය තමයි අපව සසර ඉහළම තැනකට ඔසවා තියන්නේ. ඒ නිසා තමයි ගමේ ඉස්සර ඉඳලම ගමේ පන්සල තියෙන කොයි ස්ථානේද? උසම ස්ථානේ. ලස්සනම තැන තමයි ගමේ පන්සල තියෙන්නේ. ඇයි එහෙම කළේ? එහෙම කළේ වටිනාම උතුම්ම රත්නයන් තුන තමයි පන්සලේ වැඩ ඉන්නේ. බුද්ධ ධම්ම සංඝ තියෙන තෙරුවන තමයි පන්සලේ වැඩ ඉන්නේ. අන්නේ තෙරුවන වැඩ සිටින පන්සල පූජනීයම තැන බවට පත් වෙනවා. ලස්සනට පිරිසිදුවටේ පන්සල තියෙනවා. පන්සලට ආම කොළ කැලක් අපි කිසිම තැනක දාන්නේ අදාළ තැනට විතරයි දාන්නේ. පන්සලට එන හැම කෙනෙක්ම ආපු ගමන්ම කොතන හරි අපිරිසිදු දෙයක් තියෙනවනේ ඒක සුද්ධ කරන්නට ඕන. ඒකෙන් ලොකු පිනක් වැඩෙනවා. පන්සලට ආම ඉඳලා දැක්ක ගමන් ඉතන අනේ මට පින්කමක් කරන්න හොඳ දෙයක් මේ තියෙන කියලා ඒ ඉඳන් අරගෙන පොස් අරගෙන අතු ගන්නවා. ඒ ඉඳන් පොහු වලින් අතුපතු ගාන ඇට ලැබෙන ආනිසංසයක් මොකක්ද දන්නවද? හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. ඔය පන්සල ඉන්න පොඩි හාමුදුර එච්චර පන්තිෙම යන්නේ නැහැ. නමුත් හොඳට ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔබ ඉස්කෝලේ ගිහලා උසස් පෙළ ගියන්නේ ඇතැම්මිට අවුරුදු 18ක් 19ක් ගිහලා නේ නේ? ස්වාමින් වහන්සේලා ඉන්න අවුරුදු 16දී 15දී උසස් පෙළ ගියන අය ඉන්නවා. අවුරුදු 18දී විශ්වවිද්‍යාලය යන අය ඉන්නවා. අවුරුදු 20 වෙනිදී දෙවෙනි උපාධියක් ගන්නයි. ඒ කරන්නේ ඔබට වගේ ගෙදරදී වගේ අම්මල තාත්තල රෙදි හොදලා දෙන්නෙත් නෑ, කෑම කවන්නෙත් නෑ. ඒව මොනවාක්වත් කරන්නේ නෑ. පොඩි හාමුදුරු දෙම නැගිටින්නත් ඕන, අතුපතු ගන්නත් ඕන, පරම ලයින් කළා. ඒ හැමදේම කරලා ඉන්න වැඩිහිටි හාමුදුරන සලකල ඔක්කොම කළ තමයි පිරුවන් හැම වැඩේ. ඒ කල්ලත් හොඳට කාලය තියෙනවා. ඔබ ඇතැමිට එක භාෂාවක් ඉගෙන ගන්නකොට සායනාසල භාෂා හතරක් විතර ඉගෙන ගන්නවා. ඇයි එහෙම කරන්න ලැබෙන්නේ? අර කරන පින්කමල ආනිසංස ලැබෙනවා. යම් කිසි කෙනෙක් විභාගයක් පාස් කළ වාහනයක් අරගෙන ආඩම්බර වෙනකොට ස්වාමීන් වහන්සේලා හොඳට ඉගෙනගෙන මොකොත් මේ ඉගෙන ගත්තේ නැති කෙනෙක් වගේ නිහතමානීව ඉන්නවා. බලන්න කොච්චර ගුණයක්ද. ඉතින් ඒ ගුණය වැඩුනේ ඇයි? මෙන්න මේ හොඳ දේවල් කිරීමත් එක්ක. ඒ නිසා පින්වත් මේ දරුවන්ට තමන්ගේ නිවසින්දගෙනම වාක් පින්කම් තමන්ට කරගන්න පුළුවන්. අන්න ඒ පින්කම් කරන විදිය තමයි අද අපි ඉගෙන ගන්න. බුදුහාමුදුර දේශනා කරනවා සීනිමානි භික්ඛවේ පුඤ්ඤකිරිය වත්තුනි. පුණ්‍යක්‍රියාවක් ත්‍රිවිධයි, තුන් ආකාරයි. මොනවද ත්‍රිවිධ පුණ්‍යක්‍රියා? දැන් අද මෙතනින් නම් අපි දහම් පාසලේ පාඩම් ටිකක් කරන්නේ. සාදුකාරයක් දෙන්න. සාදුකාරයක් දෙන්න. නැවතවත් සාදුකාරයක් දෙන්න. දැන් අපි මෙතන ඉඳන් සඳහන් කරන දේවල් වලින් ඉදිරි ප්‍රශ්න අහනවායි. කලබලනාවෙන් ඉන්න. නැගිටිනම ප්‍රශ්න අහනවායි. නිකන් නෙවෙයි ඈ. හොඳට මතක තියාගන්න. දඟලපුවා මම හොඳට මතක් කරගෙන ඉඳලා එයා නැගිටිනවනම් ප්‍රශ්න අහනවා. ඇතැම්මිට උත්තර දෙන්න බැරි නම් හිටගෙනම ඉන්නත් වෙයි ඈ. හොඳට කල්පනාවෙන් අහන්න. පළවෙනි කාරණේ තමයි අපි ත්‍රිවිධ රත්නය මොකද්ද කියලා දැනගන්නට ඕන. මොකද්ද කෙරුවන කියලා කියන්නේ? ඔව් බොහොම හොඳයි පුතා. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. මේ තුනට අපි මොකද කියන්නේ? ඒකට කියන්නේ චරුවන කියලා. නැත්නම් ත්‍රිවිධ රත්නය. තුන් සරණ. මොනවද තුන් සරණ කියන්නේ? කියන්නේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. බුද්ධ රත්නය කියන්නේ කාටද? බුද්ධ රත්නය කියන්නේ බුදුරජාණන් වහන්සේට. නැත්තන් උන්වහන්සේගේ අවබෝධයට. ධර්ම රත්නය කියන්නේ කාටද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට. ඔව් ධර්මයටයි. ධම්ම රත්නය කියන්නේ සංඝ රත්නය කියන්නේ. සංඝ රත්නය කියන්නේ කාටද? බුදුහාමුදුරුවෝ සරණ ගියපු සංඝ රත්නයට, ස්වාමින් වහන්සේලාට, භික්ෂු භික්ෂුණී පිරිසට. එතකොට මේ රත්නයන් දෙකෙන් ධර්ම රත්නය කියන්නේ බුදුහාම දේශනා කරපු ධර්මයට. යම් කිසි කෙනෙක් ඇහුවොත් බුදුදහම කියලා කියන්නේ මොකද්ද කියලා අපට කෙටියෙන්ම දෙන්න පුළුවන් උත්තරේ මොකද්ද? යම් කිසි කෙනෙක් මේ පුතාලගෙන් ඇහුවොත්, දුවලගෙන් ඇහුවොත් බුදුහාඳුර මොකද්ද දේශනා කළේ කියලා අපට ඉතාම කෙටියෙන් ගාථාවකින් කියන්න පුළුවන්. මොකද්ද ඒ? ඒ මොකද්ද? එක ගාථාවකින් ඔක්කොම කියනවා. ආ ඉතිවිසෝ ගාතයන් පුතා කියන්නේ බුදුහාඳුරන්ගේ බුදු ගුණ. ධර්ම රත්නයේ ගුණ කියන තියෙන එක්තරා ගාතාවක් තියෙන ලක්ෂණ ගාතාවක්. රැයට රේඩියෝකෙමත් කියනනේ ඒක. 10ට විතර. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් කියන ගාතාවක් තියෙන. මොකද්ද? සම්බ පාපස්ස. ඔව් සම්බ පාපස්ස කරනම් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනම් ඒතං බුද්ධාන සාසනම්. අපි කවුරුත් ලක්ෂණට කියමු ගාථා බලන්න. සම්බ පාපස්ස අකරනම් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනම් ඒතං බුද්ධාන සාසනම්. ඤාතතා කියම් බලන්න. සම්බ පාපස්ස අකරනම් කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනම් ඒතං බුද්ධාන සාසනම්. නැවතත් කියන බලන්න ලස්සනට හයියෙන් කියන්න. බොහොම හොඳයි. ওই ගාතාව හොඳට මතක තියාගන්න. ලෝකේ කොහේ ගියත් කවුරු හරි ඔබෙන් ඇහුවොත් බුදුදහම කියන්නේ මොකද්ද කියලා මෙන්න මේකයි දෙන්න තියෙන උත්තරේ. දැන් මේ පුතාලේ ලොකු වෙලා හොඳට ඉගෙන කියාගෙන හැමදාම ලංකාවේ ඉන්නේ නැ නේද? ශ්‍රී ලංකාවේ හැමදාම ඉන්නේ නැ නේද? ඔබ එක එක රටවලට යනෝ, ඉගෙන ගන්න යනෝ, රැකිරක්ෂා කරන්න යනෝ, ලොකු තැන්වල වැඩ කරනව නේද? එහෙම වෙනවනේ අනාගතේනේ. එහෙම ගියාම කවුරු හරි අහයි ඔයාගේ ආගම මොකද්ද කියලා. එතන අපිගෙන අපි බුදුදහම ආරක්ෂා ගන්න අය රකින අය. ඊට පස්සේ යහයි ඒ බුද්ධාගම මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ ගාථා. මොකද්ද? සම්බ පාපස්ස කරනම් කුසලස්ස උපසම්බදා සචිත්ත පරියෝදපනම් ඒතං බුද්ධාන සාසනම්. ඒ පාලියන්නේ තියෙන්නේ පාලි භාෂාවෙන්නේ. අපි ඊට පස්සේ ඒක සිංහලෙන් කියලා දෙනවද නැත්නම් ඉංග්‍රීසි වලින් කියලා දෙනවනේ අය. අපි දැන් සිංහලෙන් කියන ගමු. එතකොට සබ්බපාප සංකරණ කියන්නේ මොකද්ද? සියලු පව් නොකිරීම. මොනවද පව් කියලා කියන්නේ? අනිත් අයටත් තමන්ටත් අයහපත පිණිස හේතු වන දේවල්. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්පැන් පානය මේව තමයි පව් කියලා කියන්නේ. දේව කරන්න එපා කියලා කිව්වා. ඊළඟට කුසලස්ස උපසම්පදා. ඔව් කුසල කරන්න. මොනවද කුසල කියලා කියන්නේ? ඔව් තමන්ටත් අනිත් අයටත් යහපත පිණිස හේතු වන දේවල්. බොහොම හොඳයි. ඔය වැඩිහිටිය පුතාලා මේ අනිත් පොඩි ළමයි කතා කරනවා බලන්න ඕන නැහැ. ඔයාලා කතා කරන්න එපා. ඔයාලා ඉන්නේ කතා කරන්න නෙවෙයි, කතා කරන අනිත් පුඩා ළමයිම බලගන්න. හරිද? කොහොඳට මතක තියාගන්න. පිටු වල පුතාන ලොකු අය නිතරම ළඟින් තමන්ගේ මාළියලෝ බලගන්නවා. ඒකට තමයි ඔබ ලොකු වෙලා තියෙන්නේ. ඒක තමයි ඔබේ දක්ෂතාවය කියලා කියන්නේ. ඈ ගහලා මැනලා නෙමෙයි හොඳින් කියලා එයා බලගන්නවා. ඊළඟ කාරණේ තමයි කුසලස් උපසම්මදා. මොනවද ලෞකික කුසල කියලා කියන්නේ? අපි මුලින් කිව්වේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. මොනවද ඒ? තමයි දාන, සීල, භාවනා කරන්න. දන් දෙන්න, සීල රකින්න, භාවනා කරන්න. සචිත්ත පරියෝදපන. තුන්වෙනි කාරණේ මොකද්ද? තමන්ගේ හිත සංවර කරන්න, හිත පිරිසිදු කරන්න. හිත පිරිසිදු නැතුනම කොහමද? මූණ ලස්සන නැහැ. හිත පිරිසිදු නැති කෙනා හොඳට බලාගන්න පුළුවන් මූණ දිහා දැක්ක ගම. හිත පිරිසිදු වෙනකොටම නිතර අනිත්‍යයක කේන්තියෙන් ඉන්නේ. නැත්තම් මොකටගේ ආසාවෙන් ඉන්නේ. හිත පිරිසිදු වෙන්නකොටම මූණ මලක් වගේ. අනිත් කෙනා බැන්නත් එච්චර යට ගානක්වත් නැහැ. එයා එකින් හිත නරක කරගන්නේ නැහැ. එයා ඒකෙන් ඉගෙන ගන්නවද එයා? මම ඒ වරද කරන්න හොඳ නැහැ කියලා. දක්ෂතාවය කියන්නේ ඒක. අනිත් කෙනෙක් වචනය කියව ගමන් මූණ ඇකිලේ යනවා නම් එයා දක්ෂ නෑ, එයා මොඩ ළමෙක් කියලා. ඒ නිසා සචිත්ත පරියෝධපනං කියන හොඳට ලස්සනට තමන්ගේ හිත තියාගන්න ඕන. හොඳට ලස්සනට මලක් වගේ තමන්ගේ මූණ නිතරම තියාගන්න. බුදුහාමරේක දේශනා කළා සුසුපං මත ජීවාම වේරිනේස්වා වේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාමා වේරිනෝ. මං ඉතාම සුවසේ ඉතාම සතුටින් ජීවත් වෙනවා. කොහොමද? වෛර නොකර. කොහොමද? වෛර කරන මිනිසුන් අතරින් මම වෛර නොකර ජීවත් වෙනවා. කේන්ති යන අතුරින් මම කේන්ති නොගිහිලා ජීවත් වෙනවා. දෙයක් කෙනෙක් කිව්වම කේන්ති යනවා නම් එයා දක්ෂයෙක් නෙවෙයි, එයා මෝඩෙක්. අදක්ෂයෙක්. දක්ෂ කෙනා හොඳට ඒකට තමන්ගේ පර්සනලිටිය පෞරුෂත්වය හොඳයි කියනන්නේ ඒකයි. දෙවෙනි කාරණේ තමයි බුදුහාමර දේශනා කළා සුසුකම් මත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාමනාතුරා. මං ඊටාම සතුටෙන් ඊටාම ලස්සනට ජීවත් වෙනවා, සැපසේ ජීවත් වෙනවා. කොහොමද? මම නිරෝගීව ජීවත් වෙනවා. මානසික රෝග තියෙන අතුරින් මම මානසිකව නිරෝගීව ජීවත් වෙනවා. ගාකේ මානසික රෝගීන් ඉන්නේ. මොනවද මානසික රෝග කියලා කියන්නේ? රාගය කියන එක මානසික රෝගියා. ద్వේෂය කියන එක මානසික රෝගියා. ඊර්ෂ්‍යාව කියන එක මානසික රෝගියා. එකටික කිරීම, මාන්නය, මෝඩකම, අවිද්‍යාව මේවා මානසික රෝග. මෙන්න මේ මානසික රෝග තියෙන ලෝකයේ මම ලස්සනට නිරෝගී කෙනෙක් විදිහට ජීවත් වෙනවා. මෙන්න දක්ෂතාවය කියලා කියන්නේ. මේ දූල පුතාලගේ දක්ෂතාවය කියන්නේ ඒක. දැන් වෙනත් අය වෙනත් රටවල් නැහැරි කවුරු හරි නරක වැඩ කරනකොට අපි එහෙම කරන්නේ නැහැ. අපි ලස්සනට අපේ ළමයි ශ්‍රී ලංකාවේ ළමයි තුත් මෙහෙන් පිට රටවල් ගිහපු ළමයි තුත් දැක්කාම අනිත් අය කුතුම වෙනවා. මේ ළමයි අම්මලට තාත්තලට වඳිනවා, දන් දෙනවා, සිල් රකින්නවා, ලස්සනට වාඩිලු භාවනා කරනවා. මේව දැක්කහම වෙනත් රටවලින් ආපු අය පුදුම වෙනවා. මේ ළමයි මෙහෙම කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි වෙනත් රටවල ළමයට වඩා හුඟක් දක්ෂයි. ඇතැමිට කුඩාම කාලේ දක්ෂෝ නෑ වගේ ඉන්නේ නේද? ඔබ ඇතැමිට කිව්වොත් පුදුම වෙයි. සමහර රටවල ළමයි ඉන්නවා මාස 12 යද්දී. මාස 12 14 වෙද්දී පුටුවේ වාඩි වෙලා හැන්දෙන් ගෑරුකුවේ කනවා. මාස 12 14 වෙද්දී උස පුටු තියෙන මේසෙට පුටුවේ තියලා පටියේ තියලා බැඳලා ඒ ළමයි හැන්දෙන් ගැරපුවෙන් කනවා. කොයි මාසෙදද? මාස 12 14 වෙද්දී. අපේ ළමයි අවුරුදු 5ක ඉඳලා යනකලොත් කවන්නවා. හැබැයි මතක තියාගන්න. මෙන්න මේ කුඩාම කාලේ ඒ ළමයි දැක්කහම අපේ ළමයට බනිනවා. අපේ ළමයට නම් කවන්න ඕන කිය බනිනවා අපිනේ. හැබැයි මතක තියාගන්න අවුරුදු 15 16 යද්දී කවුද දැක්ද? අපේ ළමයා අර ළමයි ගිය වගේ දෙගුණයක් ඉදිරියට ගිහිල්ලා. මේක අමතක කරන්න එපා. අර කුඩා කාලේ පහසුකම් ටික සියල්ලක්ම භුක්ති විඳලා හොඳ පෞරුෂයක් හදාගෙන අනිත් සියලට වඩා ඉදිරියට යනවා. දැන් එංගලන්තේ ඇමරිකාව වගේ රටවල් දිහා බලනකොට ඒ රටවල් වල ඉපදිච්ච ළමයා ගත්තොත් ළමයි 10 දෙනෙක් ඉපදුනොත් ළමයි 10 දෙනාගෙන් එක්කෙනෙක්ව දෙන්නේ තමයි වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙන්නේ. අපේ රටෙන් ගියපු ඇතැම් විට අපේ රටෙන් ගිහිල්ලා එහෙදි දරුවෝ ලැබිච්ච ළමයින්ගේ තත්ත්වය කොහමද? ළමයි 10 දෙනෙක් ගත්තොත් ළමයි 6 දෙනෙක් 7 දෙනෙක් වෛද්‍යවරු ඉංජිනේරුව. ඇතැම් විට ළමයි 8 දෙනෙක් 9 දෙනෙක්ම වෛද්‍යවරු ඉංජිනේරුව. කොහෙන්ද මේ දක්ෂතාවය ආවේ? කොහෙන්ද මේ දක්ෂතාවය ආවේ? ඒ දක්ෂතාවය අපේ ඥානවල මේක තියෙනවා. අනිත් ඒ තමයි අපේ අම්මල තාත්තලා ළමයින්ට කුඩා කනිඳම්ම උනන්දු කරවනවා, දඬුවම් දීලා, ටොකු වැනලා, නොඑක් දේවල් කර කර මේ ළමයිව ධෛර්යමත් කරනවා. ඒ රටවල ඉපදිච්ච ළමයට එහෙම ගහන්න බනින්නේ නැහැ. නොඑක් නීති රීති තියෙනවා, ගහන්නත් බෑ, බනින්නත් බෑ. නමුත් අපේ අම්මල තාත්තලා ඒ නීති එච්චර බලය බලන්නේ නැහැ. ඒ ළමයට කොහොම හරි දඬුවම් දීලා උනන්දු කරවල පිටපස්සෙන් ඉඳලා අපේ ළමයි වාහක ඉදිරියට යනවා. ඒ නිසාම බලන්න NASA ආයතනයේ ඉහළම විද්‍යාඥයන් ශ්‍රී ලාංකික කෙනෙක්. රන් සම්මානය ගත්තා ලංකාවෙන් ගිහු විද්‍යාඥයෙක්. ඒ නිසා මේ දූල පුතාලා හොඳට ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙන අය. ඒ දක්ෂතාවය ඔබට එන්නේ කොහමද? එකාතිකින් ඔබ මේ ඉපදිලා තියෙන ඉතාම පින්වන්ත භූමියක ඉපදිලා තියෙන ලෝකේ තියෙන වාසනාවන්තම පින්වන්තම භූමියේ තමයි ඔබ ඉපදිලා ඉන්නේ. ඒ වගේම ලෝකේ තියෙන ලස්සනම වටිනාම භාෂාව තමයි ඔබ කතා කරන්නේ. ඔබ සිංහල භාෂාවට කටහුරු වුණොත් ඔබට පස්සේ කාලේ ඕනම භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. අමාරුනේ. ඕනම භාෂාවක් ඉගෙන ගන්න සොබාසිකයෙක් වගේ, නේටිව් ස්පීකර් කෙනෙක් වගේ ඔබට කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔය උපදුනේ මේ තෙරුවන තියෙන බුද්ධදම සංඝ කියන තෙරුවන වැඩ සිටින රටකයි ආශිර්වාදය සිංහලයට විතරක් නෙවෙයි මේ භූමිය ඉපදෙච්ච හැම කෙනාටම මේ ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා ඒ වාසනාවන්ත බව ලැබුව ඔබ ඒ තත්ත්වයේ ඉහළට ගෙන යන තමයි ඔබට මේ පන්සල තියෙන්නේ. මේ පන්සලෙන් ඔබ ඉගෙන ගන්න දේ, පන්සලෙන් ඔබ ලබා ගන්න මේ ආශිර්වාදය ඔබේ ජීවිත කාලයටම ලෝකේ කොහේ ගියත් ඔබට ඉදිරියට යන්නට මේක ආශිර්වාදයක් වෙනවා. ඔබ කොහේ ගියත් ඔබ ස්වාමින් වහන්සේට ගරු කරන, බුදුහාඳුරන ගරු කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. දැන් අපි ලෝකේ රටවල් ගියාම අපි දකිනවා. සමහර රටවල් ගියාම, ගුවන් තොටුපළ වලට ගියාම, ඇතැම් ලෝකේ ප්‍රධාන ආයතනයකට ගියාම ශ්‍රී ලංකාවෙන් ගිහපු අය ඉන්නවා. එයා දූවලන ඇවිල්ලා වැඳලා ස්වාමීන් වහන්සේ මොකද කරෙන්න ඕන කියලා කියනවා. එයා අඳුරන්නේ නැතුව වගේ ඉන්නේ නැහැ. එයා ස්වාමින් වහන්සේ කෙනෙක් දැක්කාම, ශ්‍රී ලාංකික කෙනෙක් දැක්කාම හොඳට උදව් කරනවා. එතකොට ඔබ මේ පන්සලෙන් ලබාගත්තු ඒ ආවාසය, ඒ ආශිර්වාදය ඔබ ලෝකේ කොහේ ගියත් ඔබට ඒක තියෙනට ඕන. ඔබ ලෝකේ ඉහළම රටවලට යන්නට ඕන. ඉහළම ආයතනවල වැඩ කරන්න ඕන. මනුස්ස ලෝක විතරක් නෙවෙයි, මේ පෘථිවි විතරක් නෙවෙයි, ඔබ වෙනත් ග්‍රහලෝක වලට යන්නට ඔබ පරිශන කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අඳුරු ලෝකෙට යවන රාත්‍රී කාලයේ කරවලේදී කැමරාවක් තියෙනවා. ඒ කැමරා අදෝරක්ත කිරණ දින කැමරාවක්. ඒ කැමරා නිෂ්පාදනය කරන ලංකාවේ කෙනෙක් කරවලේ ෆොටෝ ගන්න පුළුවන්. ඒ නිසා අඳුරු ලෝකෙට ආපු කැමරා හැදී අපේ අය. ඒ නිසා ඔබට හැකියාවක් වාක් තියෙනවා. සමහර රටවල ගිහපු ලංකා විද්‍යාඥයෝ ඉන්න අනිත් දඩ හිතන්නවත් බැරි දේවල් එයා නිෂ්පාදනය කළ ලෝකෙට ඉදිරිපත් කරනවා. ඒ නිසා ඔබ කොහේ හිටියත් ඔබ ඉතාම දක්ෂව මහන්සියෙන් වැඩ කරන කෙනෙක් බවට පත් වෙනට ඕන. ඒකට ඔබට ජීවිත කාලෙම තියෙන ආශිර්වාදය තමයි මේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ආශිර්වාදය. එතකොට අන්නේ ආශිර්වාදය ලබාගෙන දෙන මුළු බුදුදහම කියන්නේ මොකද්ද? සබ්බ පාපස්සකරණං අකුසල් කරන්න එපා. ඇයි අකුසල් කරන්න එපා කිව්වේ? පව් කරන්න එපා කිව්වේ? පව් කරුවොත් අපිට ඉගෙන ගන්න බැරි වෙනවා. හොඳ යාළුවෝ නැති වෙනවා. හොඳ වැඩිහිටියන්ගේ අවවාද නැති වෙනවා අපි අකුසල් කරොත්. කුසලස් උපසම්මදා. කුසල කරනකොට මොකද වෙන්නේ? අපට හොඳ යාළුවෝ ලැබෙනවා. හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. හොඳට නිරෝගී වෙනවා. ඒ වගේම හොඳ කල්යාණ මිත්‍රයන් තමයි ලැබෙනවා. කුසල කරනකොට අනිත් දේ තමයි විශේෂ මානසිකයක් ලැබෙනවා. ඔබ හරිති ගාථාවක් අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපජායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුකම් බන. මොකද්ද මේ කියන්නේ? ඔබ වන්දිනකොට සායනාසල කියන ගාථාව නිච්ඡං උද්ධාපජායිනෝ නිතර වැඩිහිටියන් වඳින අභිවාදනයෙන් යුක්ත කෙනාට ආයුෂය වර්ණය සැපේ බලය ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ කාණීතිය කුඩා කුමාරයෙක් යා දවස් 7 මරණයට පත් වෙන හිදී මේ දවස් 7 මරණයට පත් වෙන හිදී ළමයා ගැන බුදුහාරෝ දැනගෙන මේ ළමයා වෙනුවෙන් ස්වාමින් වහන්සේලා කියමනාවක් වැඩලා මේ දරුවා මැදි කරගෙන දවස් 7ක් පිරිත් කිව්වා. පිරිත් කියවල මේ දරුවාට ආශිර්වාද වෙන්න ස්වාමින් වහන්සේලාට වැඳෙව්වා. ඒ ආශිර්වාදය ලැබිලා අර ලොකු අපලයක් තිබෙච්ච එකක් නැති වෙලා මේ දවස් 7න් මේ යන්න හිටිය දරුවා කොච්චර කාල ජීවත් වුණාද? පස්සේ කාලේ අවුරුදු 120ක් ජීවත් වුණා ආයු වඩන කුමාරයෙක් කියලා. ඒ නිසා තමන් වැඩිහිටියෙක් දැක්කහම තමන්ගේ අම්මා තාත්තා වඳින්න ඕන හොඳට. තමන්ගේ අයියට අක්කට උනත් වඳින්න ඕන. ඒකෙන් තමන්ට නිරෝගී බව ලැබෙනවා, දිගාසිරි ලැබෙනවා. ඒක ලොකු පිංකමක්. ඊළඟ කාරණේ තමයි තමන්ට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ. මේ ත්‍රිවිධ රත්නේ සරණ ලැබෙන විදියට ඔබ පාසල් ඇරෙනකොට කියන ගාථා ටිකක් තියෙනවා. මතකයි නේද? ඉස්කෝලේ ඇරෙනකොට කියන ගාථා දන්නවද? මොකද ගාථා? යෝ වද තම් පබරෝ මනුජේසු සක්කේ මොනි පගවාකත කිංචෝ පාරගතෝ බල විරිය සමන්ගේ තං සුගතං සරණත් මොපේමි. මේ ගාථා වලට කියන්නේ මොන ගාථා කියලාද? ඔව්, බොහොම හොඳයි. චත්තමානක ගාථා. මේ චත්තමානක ගාථා වලින් කවුරු ගැනද කියවෙන්නේ? චත්තමානක කුමාරිට කියපු ගාථා. මේ ගාථා වලින් කවුරු ගැනද කියවෙන්නේ? පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. මේ දැන් අපි මුලින් කියපු ගාථාවෙන් කවුරු ගැනද කියන්නේ? කවුරු ගැනද කියන්නේ? බුදුහාඳුර ගැන. බොහොම හොඳයි පුතා, ඉතාම හොඳයි. මේ පුංචිම පුතා තමයි නිවැරදි උත්තරේ දුන්නේ. බුදුහාඳුර ගැන කියන්නේ බුදුගුණයි කියන්නේ. යෝ වද සම්පව රෝමනු ජේසු. මිනිසයන් අතරින් කතා කරනවන් අතරින් යමෙක් ශ්‍රේෂ්ඨ නම් අන්නේ සාක්‍ය මුනිంద్రයන් වහන්සේට උන්වහන්සේ මං සරණ යමි කියන එකයි පළවෙනි ගාථාවෙන් කියන්නේ. දෙවෙනි ගාථාව මොකද්ද? රාග විරාග මන්නේ මාසෝකං ධම්මම සංඝත මප්පටි කුලං මදොරමි මං පාගුණං සුදීබන්තං ධම්මනි මං සරණත් මොපේමි. දෙවනි ගාථාවෙන් කියන කවුරු පිළිමු? ධර්මය ගැන බොහොම හොඳයි. ධර්ම රත්නය ගැන මේ අසංකත වූ රාග විරාග දුරු කරන, රාගය දුරු කළ විරාගී බව ඇති කරන, මෝහය දුරු කරන මේ අසංකත වූ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි කියන එකයි දෙවනි ගාථාවෙන් කියන්නේ. තුන්වෙනි ගාථා කොහොමද පටන් ගන්නෙ? යත්තච දින්න මහත් ඵල මාහෝ චතුසුසුචේසෝ පුරිස යෝගේසු අණ්ඩජ කුණ්ඩල ධම්ම දසාතේ සංගමි මං සරණත් මුතේමි. සංගරත්නේ නේ ඔබම හොඳයි තෙරුවනේ ගුණ එකකින් කියන්නේ පුතා හරියටම කිව්වා. ඔන්න බලන්න එතකොට ඇයි මේ ගාථා තුනක් මෙහෙම කියන්නේ? ඇයි පාසල් ඇරෙනකොටම මේ ගාථා තුන කියන්නේ? ඈ ඔක්ට ආශිර්වාද වෙනනේ ආරක්ෂක ගාථා විදිහට. ඇයි මොකකින් ආරක්ෂා වෙන්නද? කරදර වලින් විශේෂයෙන් අර චත්තමානවකයට මේ ගාථා කිව්වේ ඇයි? බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ළමයේ එදාම මරණයට පත් වෙන ඉන්න කෙනෙක්. ඒ ළමයා බේරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. බුදුහාඳුරට බැරුණේ දරුව බේරගන්න. ඒ නිසා බුදුහාඳුර මොකද කළේ? බුදුහාඳුර කලේ මේ දරුවට මේ ගාථා තුනේ ගන්නවා. උගන්වලා මේ ගාථා තුනක් කිය කිය චත්තමානවකේ කැළෙමදී යනකොට මොකද උනේ? සොරොන්ට අහුවෙලා සොරොන්ගෙන් ජීවිතක්ෂයට පත් වුණා. පත්‍යච්ඡ ගමම මේ ළමයා මොකද කළේ? උනේ මියා දිවේ පුත්‍රයෙක් ලිපදුණා. තාම මරණය සමන්ගේ ශරීරයේ කැළෙමද මියා දෙවි කෙනෙක් වශයෙන් දිව්‍ය රේ තේජස් මවාගෙන බුදුහාඳුර ඉදිරියට ආවා. ඇවිල්ලා මොකද කිව්වේ? බුදුහාරම මේ කවුද කියලා. මෙයා මොකද කියන්නේ? මෙයා කියනවා මම දැන් ටිකකට ඉස්සෙල්ලා ගාථායි ගන්නුවේ. ඒ ළමයා තමයි මම කියන්නේ. දැන් manuss ලෝකෙන් චුත වුණාට මෙයා දැන් ඒ පිනෙන් අර ශ්‍රද්ධාව හිත පිහිටුවාගෙන දෙවි කෙනෙක් වශයෙන් දැන් මේ ඉදිරියට ආවා. අදත් ඒ චත්තමානක දිව්‍ය පුත්‍රයා දිවි ලෝකේ ඉන්න මේ ගාථා තුන අහපු නිසා. අන්න ඒ නිසා අපි හැමදාම ගෙදරින් පිට වෙනකොටත් මේ ගාථා තුන කිය කිය තමයි පිට වෙන්න ඕන ගෙදරින්. උදේට යන්නේ ගෙදරදී අම්මට තාත්තට වැඳලා, අම්ම තාත්තා නැත්නම් එයාගේ පින්තූර වලට වැඳලා, ආච්චි සීයා තියනන් එයාටත් වැඳලා, පොත් බෑග් එක ගත්ත ගමන් මොකද කියන්න ඕන? යෝ වාද සම්පවරෝ මනෝජේසු සංඛේමෝනි භගවාකත කිංචෝ පාරගතෝ බල විරිය සමන්ගේ සංසෝග සංසාර නත්ත මුපේමි. අපට ලස්සනට කටහඬක් ලැබුණේ මොකටද? මෙන්න මේ වගේ ගාථා ලස්සනට කියන්න. දෙවෙනි ගාථාවක් කියමු බලන්න. රාග විරාග මානේ මසෝකං ධම්මම සංඛත මක් පාටේ කෝලං මදෝරමි මං පාගෝ නං සුවිබන්තං ධම්මමි මං සරණත් මුපේමි. තුන්වෙනි කතාව කොහමද? යත්තච දින්න මහප්පල මාහෝ චතුසු සුචිසු පුරිස යෝගේසු අට්ඨච කුණ්ඩල ධම්ම දස සංගමි මං සරණත් මුපේමි. එහෙනම් දැන් අපි හැමදාම ඉස්කෝලේ යනකොටත් මේක කියන්න ඕන, ගිහින් එනකොටත් මේක කියන්න ඕන. මේක කියන්න කියන අපේ හිත වා පිරිසිදු වෙනවා, හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. අපි දැන් අද කතා කළේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන. මෙතන ඉඳන් අපි ධර්මයේ තියෙන ප්‍රධාන කරුණු සංඛ්‍යාත්මකව අපි කියමු. හොඳ කල්පනාවෙන් අහගන්න. මුලදී අපි කිව්වේ තුන් සරණ මොකද්ද කියලා අපි කිව්වා. තුන් සරණ මොනවද? බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඊළඟට අපි කිව්වා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා මොනවද කියලා. මොනවද ත්‍රිවිධ පුණ්‍යක්‍රියා? දාන, සීල, භාවනා. ඊළඟ අපි කිව්වා පස්පව් මොනවද කියලා. පස්පව් වලින් වැළකීම මොනවද? ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් පානයෙන් වැළකීම. ඊට පස්සේ අපි කිව්වා මුළු බුද්ධ වචනයම කෙටියෙන් එකම ගාථාවකින්. මොකද ගාථාව? සබ්බ පාපසකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. ඔන්න ඊළඟට තවත් අනුපිළිවෙලින් කියන කාරණා ටිකක් තියෙනවා. ඔන්න ඔබේ දක්ෂතාවය බලන වෙලාව. දැන් මේ මෑණිවරුන්ටත් හොඳ අවධානයෙන් ඉන්න පුළුවන්. ටිකෙන් ටික පින වැඩි වෙන ක්‍රමයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින්කම් වලින් සාමාන්‍යයෙන් අපිට මුලින්ම පටන් ගන්න පුළුවන් පින්කම මොකද්ද? මුල්ම පින්කම තමයි කුඩා සතෙකුට කූඹියෙකුට හරි බත් කැටයක් හරි දාන එක. තිරිසංගත සතෙකුට කෑම ටිකක් දෙන එක. කෑම අපි භාජනේ හොදනකොට ඉඳුල් ටික විසි කරනකොට උනා කණේ මේ ටික කූඹියට ලැබේවා කියලා ඉති කරන්න. ඒකත් පිනක්. තිරිසංගත සතෙකුට දෙන දානේ ආනිසංස ආත්මව 100ක් හේතු වෙනවා කියලා කිව්වා. ඒක පළවෙනි පින්කම. ඊට වඩා ආනිසංස දායකාටද? දුස්සීල හරි මිනිස්සෙකුට දෙන එක ආනිසංසය ඊට වඩා වැඩි. ඊටත් වඩා ආනිසංස දායේ සිල්වත් මිනිස්සෙකුට දෙන දානේ. දැන් ඔන්න කීපයක් කිව්වා. දැන් මෙහෙම යනවා 10ක් විතර යනවායි. පළවෙනිම පින්කම මොකද්ද? සතෙකුට කෑමක් දෙන එක පින්කමක්. ඊට වඩා අනිසංස දායි දුස්සීන හරි මිනිස්සෙකුට දානයක් දෙන එක. ඊටත් වඩා අනිසංස දායි සිල්වන්ත මිනිස්සෙකුට දෙන දානය. ඊටත් වඩා අනිසංස දායි යම් කිසි කෙනෙක් වෙනත් ආගමක හරි හිත දිනු කරපු ධ්‍යාන අවිඥා ලැබු කෙනෙකුට දෙන දානය. ඊටත් වඩා අනිසංස දායි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියපු කෙනෙකුට දෙන දානය. දැන් මම ආයි බලන්න. පළවෙනි දානය මොකක්ද? සත්‍යකට දෙන දානය. දෙවෙනි දානය දුස්සීල මිනිසෙකට. තුන්වෙනි දානය සිල්වන්ත කෙනෙකුට. හතරවෙනි දානය වෙනත් ආගමක හරියන්න හිත දියුණු කරපු කෙනෙකුට දෙන දානය. ඊළඟ දානය තෙරුවන් සරණ ගිය කෙනාට දෙන දානය. ඊටත් වඩා අනිසංස දායි මොකද්ද? සෝවාන් මාර්ගස්ත කෙනාට දෙන දානය. සෝවාන් මාර්ගින කෙනාට දානය. ඊටත් වඩා අනිසංස දායි සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාට දෙන දානය. ඊටත් වඩා අනිසංස දායි සකදාගාමි මාර්ගේ ඉන්න කෙනාට දෙන දානය. ඊටත් වඩා අනිසංස දායි අනාගාමි මාර්ගේ ඉන්න කෙනාට දානය. ඊටත් වඩා අනිසංස දායි අනාගාමි පලස්සයාට දෙන දානය. ඊටත් වඩා අනිසංස දායි අනාගාමි අරහන්ත රහත් මාර්ගේ ඉන්න කෙනාට දානය. ඊටත් වඩා අනිසංස දායි රහත් ඵලයට පත් වෙච්ච කෙනාට දෙන දානය. දැන් මොන ආයෙන බලන අපස්සට මුලින් නම් කියන්න බලන්න. සත්‍යකට දෙන දානය, දුස්සීල මිනිසෙකුට දෙන දානය, සිල්වන්ත මිනිසෙකුට දෙන දානය, වෙනත් ආගමක හෝ හිත දියුණු කරපු කෙනෙකුට දෙන දානය, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙකුට දෙන දානය, ඊළඟට සෝවාන් මාර්ගයේ ඉන කෙනාට දෙන දානය බොහොම හොඳයි. ඊළඟට සෝවාන් ඵලය, ඊළඟට සකදාගාමි මාර්ගය, ඊළඟට සකදාගාමි ඵලය කවුරුත් අහගන්න. ඊට පස්සේ අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහන්ත මාර්ගය, ඊළඟට අරහන්ත ඵලය, ඊළඟට ඊටත් වඩා අනිසංස දායේ පතේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානය. ඊටත් වඩා අනිසංස දායේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානය. ඊටත් වඩා අනිසංස දායේ මහා සංඝරත්නයට දෙන දානය. හරිද? ආයි පාර කියමු බලන්න මුලින්ද. ඔන්න දැන් දක්ෂය මතකින් කියන්න. දක්ෂය කවුද කියලා දැන් මම බලාගන්න පුළුවන්. මුගක් කතා කරලා දක්ෂය වෙන්නේ නැහැ. ඇඟපතේ ලොකු උනාට දක්ෂය වෙන්නේ නැහැ. ඔන්න දැන් පිළිවෙලෙන් කියන කෙනාට තමයි දක්ෂය වෙන්නේ. සත්‍යකර දෙන දාණය, දුස්සීල මිනිසෙකුට දෙන දාණය, සිල්වත් මිනිසෙකුට දෙන දාණය, සිත දියුණු කරපු කෙනෙකුට දෙන දාණය, තෙරුවන් සරණ ගිය කෙනෙකුට දෙන දාණය, සෝවාන් මාර්ගස්ත්‍යාට, සෝවාන් ඵලස්ත්‍යා, සකදාගාමි මාර්ගස්ත, සකදාගාමි ඵලස්ත, අනාගාමි මාර්ගස්ත, අනාගාමි ඵලස්ත, අරහන්ත මාර්ගස්ත, අරහන්ත ඵලස්ත, රහතන් වහන්සේ. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ ඊළඟට අනිසස්දායි සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දාණය. ඒ පෞද්ගලික දාන වලින් ඉහළම දාණය. ඊටත් වඩා අනිසස්දායි මහා සංඝරත්න වෙනුවෙන් දෙන සංඝසතු දාණය. ඊටත් වඩා අනිසස්දායි සංඝරත්නය වෙනුවෙන් ආවාසයක් පූජා කිරීම, කුටියක් පූජා කිරීම, නැත්නම් බුදුමැදුරක් පූජා කිරීම. දැන් මේ අයත් බුදු ගෙට එහෙම උළු එහෙම ඇද්දනේ නේද? ඒක ලොකු පින්කමක්. තමන් ඒකට සහයෝගය දැක්වුවා. ඊටත් වඩා අනිසංසදායි මොකද්ද? බුදුමැදුරක් ගන්නවටත් වඩා අනිසංසදායි යම් කිසි කෙනෙක් පංචශීලය රකින්නවා. ප්‍රාණඝාතය, සොරකම් කිරීම ආදී මෙන්න මේ පහෙන් වැළකීලා හොඳට පංචශීලය රකින්නවා නම් අර ඔක්කොමට වඩා අනිසංසදායි. ඊටත් වඩා අනිසංසදායි යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම්. දැන් මුලින් කිව්වේ තෙරුවන් සරණ කියන කෙනෙකුට දෙන දාණය. දැන් කියන්නේ මොකද්ද? තමන්ම තෙරුවන් සරණ යනවා. කොහොමද තෙරුවන් සරණ ගියා කියලා බලාගන්නේ? බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා කියලා අපි කොහොමද බලාගන්නේ? දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියවට විතරක් ඒක වෙන්නේ නැහැ. දැන් සමහර ගායකයොත් එහෙම කියනවනේ නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි කියලා ගායකයොත් කියනවනේ. එහෙම කිව්වට තෙරුවන් සරණ ගියා වෙන්නේ නැහැ. කොහොමද තෙරුවන් සරණ ගියා කියලා බලාගන්නේ? එයාට ජීවිතේ ලොකු අනතුරක් වුණොතින් එයාට මතක් වෙන්නේ මෙන්න මේ බුදු දම සංඝ කියන තිරවිදරන්න. මෙන් එයා සරණක් යාට නැහැ. ඒ වගේම එයාට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ කවුරු පිළිබඳවද? බුදුහාමුදුරු ගැන, ධර්මය ගැන, සංඝයා ගැන. මෙන්න මේක තියෙනවා නම් යම් කෙනෙක් දුගතිගාමි වෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා තෙරුවන් සරණ යාමටත් වඩා නිසස්දායි මොකද්ද? අසුරු සැනක් ගන්න මොහොතක් මෛත්‍රී භාවනාව වැඩීම. මෛත්‍රී භාවනාව වැඩීම දැන් දාණයෙන් පටන් ගත්තත් සීලය දැන් භාවනාව සමත භාවනාව. අන්න ඒ මෛත්‍රී භාවනත් වඩා නිසස්දායි මොකද්ද? ඉතාම සුළු මොහොතක් අනිත්‍ය සංඥාව වැඩීම. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, නැත්නම් රූප වේදනා සංඥා සංඛාර ආදී ස්කන්ධ පංචක අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍යතාව බැලීම ඉහළම කුසලයේ විදිහට සැදැක්කුවා. දැන් මොන ආයි අපි මුලින්නම් කියමු බලන්න මේ ටික. කොහොමද මුල්ම පින්කම මොකද්ද? තිරිසංගත සතෙකුට දෙන දාණය, දුස්සීල මිනිසියෙකුට දෙන දාණය, සිල්වන්ත මිනිසියෙකුට දෙන දාණය, හිත දියුණු කරපු කෙනෙකුට දෙන දාණය, තෙරුවන් සරණ ගිය කෙනාට දෙන දාණය, සෝවාන් මාර්ගස්ත්‍යා, සෝවාන් ඵලස්ත කෙනා, සකදාගාමි මාර්ගස්ත, සකදාගාමි ඵලස්ත, අනාගාමි මාර්ගස්ත, අනාගාමි ඵලස්ත, අරහන්ත මාර්ගස්ත, අරහන්ත ඵලස්ත, පසේ බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සංඝ සතු දාණය, සංඝාවාසයක් පූජා කිරීම, පන්සිල් රැකීම, බුදු ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම, ඊළඟට මෛත්‍රී වැඩීම, සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වැඩීම, ඊළඟට අනිත්‍ය සංඥාව වැඩීම. හැමදේම අනිත්‍යයි, හැමදේම පෙර පසු නොවි ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන කාරණේ. දැන් මේක ඉන්නේ මොන සූත්‍රයේද? මේක සඳහන් වෙන්නේ වේලාම කියන සූත්‍රයේ. මොකද සූත්‍රය? වේලාම සූත්‍රයේ තමයි මේ විස්තරය එන්නේ. අර මුලින් සත්තුන්ට දන් දීම ගැන ওই දක්ෂින විභංග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ දක්ෂින විභංග සූත්‍රවල සඳහන් වෙනවා. දැන් මොන අපි දැන් ලොකු පාඩමක් කළේ. එතකොට දැන් මේ දූල පුතාලා පින්කම් කරන අතුරෙන් දන් දෙනා වගේම හොඳට පංචශීල රකින්නට ඕනේ. ඒක ලොකු කුසලයක්. ඒක කරනකොට තමන්ගේ වාක් වැඩ සාර්ථක වෙනවා. හොඳට ඉදිරියට යන්න පුළුවන් අධ්‍යාපනයෙන් එහෙම. ඊළඟට දවසට විනාඩි දෙකක් හරි වාඩි වෙලා ඇස් දෙක පියාගෙන සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද පටන් ගන්නෙ? මගේ නිවසේ ඉන්න හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. මේ දෙවුන්දර ප්‍රාදේශ සභාවේ ඉන්න හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. මේ මාතර දිස්ත්‍රික්කයේ ඉන්න හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. දකුණු පළාතේ ඉන්න හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. ඊළඟට ශ්‍රී ලංකාවේ සිටින හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. ඊළඟට මේ මහද්වීපයේ, මොකද්ද මහද්වීපය අපි ඉන්නේ? ආසියා මහද්වීපේ හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. ඊළඟට මේ පෘථිවිය ඉන්න, මේ අපි ඉන්න ප්ලැනට් එක ලෝකය, මොකද්ද පෘථිවිය නේද? පෘථිවිය ඉන්න හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. ඊගවට ඔව් බොහොම හොඳයි. මේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඊළඟට මේ ගැලැක්සි මේ මන්දාකිනේ ඉන්න අපි ඉන්න ගැලැක්සිය මොකද්ද? අපි ඉන්නේ මිල්කි වේ කියන ගැලැක්සිය තමයි අපි ඉන්නේ. ගැලැක්සියේ මිලියන ගණන් ලෝකේ තියෙනවා. මේ ගැලැක්සියේ ඉන්න හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. ඊළඟට මේ විශ්වයේ ඉන්න හැම දෙනාම, මේ යුනිවර්ස් එකේ ඉන්න හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා දවසට විනාඩි දෙකක් වඩන්න. මේ මුළු ලෝකයේම ඉන්න, සමස්ත ලෝකයේම ඉන්න සත්වයන් සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අපි එකට ලස්සන කවියකුත් කියමුකෝ බලන්න. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හොඳයි, ඊළඟට අපේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්න. දැන් ඔන්න දහම් පාසලේ පාඩම් වලින් භාගයක්ම දැන් අපි ඉගෙනගෙන තමයි නැගිටින්නේ මෙතන. හරියට අවධානයෙන් හිටිය දුවල පුතාලට විභාග වලින් භාගයක්ම මේ කියපු කරුණු වලින් පාස් වෙන්න පුළුවන්. දැන් අවධානය නොහිටපු අයට කරන්න දෙයක් නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නිවන සඳහා හේතු වන කරුණු 37ක් දැක්වෙනවා. මොනවද ඒ 37? ඒ 37 තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, සතර සතිපට්ඨානය, සතර ඊට පස්සේ පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. සතර ඍද්ධිපාද, ඡන්ද චිත්ත විරිය විමර්ශනා, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, නූපං අයහපත අකුසල නූපදීම, උපං අකුසල දුරු කිරීම, නූපං කුසල ඇති කිරීම, උපං කුසල දිනු කිරීම, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර සතිපට්ඨානය. මොනවද? කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. පංචේන්ද්‍රිය, පංචේන්ද්‍රිය මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඉතින් සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, ඊමත් පංච බල. අරෝම බල වෙනවා අර කාරණාම සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. මහ සත්බොජ්ජංග, මොන සත්බොජ්ජංග ටිකක් අද කටපාඩම් කරමු බලන්නද? මොන සත්බොජ්ජංග කියන්නේ? සති සම්බොජ්ජංග, ධම්මවිජය සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඒවට කියන්නේ සත්තපොජ්ජංග. මොනවද? සත්තපොජ්ජංග මොනවද? හත. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ආයි කියමු බලන්න. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය. කරුණ අටක් තියෙන මොනවද? ඒ ටික නම් ලේසි නේද? සම්මා සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආයි කියමු බලන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊළඟට අපි ධර්ම විස්තර කරනකොට සතර පරමාර්ථය ගැන විස්තර කරනවා. මොනවද සතර පරමාර්ථ කියලා කියන්නේ? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. සිත් කියද? සිත් 89කට බෙදෙනවා. සිතිවිලි චෛතසික 250, චෛතසික 52යි. ඊට පස්සේ රූප කීයද? රූප 28යි. නිවන එකයි. සිත 89යි. ඊට පස්සේ චෛතසික 52යි. රූප 28යි. නිවන එකයි. ඊළඟට පටිච්චසමුප්පාදයේ අංග 12 මතකින් කියනවා. පටිච්චසමුප්පාදයේ අංග ටික මොනවද? අවිද්‍යා පත්‍ය සංඛාරා. සංඛාරපත්‍ය විඥානං. විඥානපත්‍ය නාම රූපං. නාම රූපපත්‍ය සලආයතන. සලආයතනපත්‍ය පස්සෝ. පස්සපත්‍ය වේදනා. වේදනාපත්‍ය තණ්හා. තණ්හාපත්‍ය උපාදානං. උපාදානපත්‍ය භවෝ. භවපත්‍ය ජාති. ජාතිපත්‍ය ජරා මරණ. 12 තියෙ කියලා හරි මතක තියාගන්නේ. පස්සේ පාඩේ පාඩම් කරගන්න. ඒකට දැන් අද අපි ඔන්න දහම් පාස්වල පොතේ භාගයක් විතර දැන් ඔන අද කළා. යම් කාරණේ තමයි පළවෙනි ධර්ම සංගානාව සිදු උනේ බුදුහාමුදුරුව පිරිනවන් පාලා කොච්චර කාලයකට පස්සේද? මාස 3කට පස්සේ. කවුද ඒකේ ගිහි දායකත්වයේ දැක්ුවේ? අජාසත් රජතුමා. හාමුදුරුවන්ගෙන් ප්‍රධානත්වයේ ගත්තේ කවුද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. රහතන් වහන්සේලා කී නමක් සහභාගී වුණාද? 509. දෙවෙනි සංඝානාව පැවැත්වුවේ බුද්ධ පරිනිර්වාණයෙන් කොච්චර කාලයකට පස්සේද? වසර 100කට පස්සේ. රජතුමා කවුද අනුග්‍රහ දැක්වපු? කාලාශෝක රජතුමා. ඒකේ ප්‍රධානත්වය දක්වපු හාමුදුරුවෝ කවුද? යස හාමුදුරුවෝ නේද? තුන්වෙනි දෙවෙනි ධර්ම සංගානාවේ කී නමක් හාමුදුරුවෝ සහභාගී වුණාද? 80 නමක් සහභාගී වුණා. තුන්වෙනි ධර්ම සංගානාව පැවැත්වුවේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර කීයකට පස්සේද? වසර 236කට පස්සේ. ස්වාමීන් වහන්සේලා කොච්චර සහභාගී වුණාද? 1000ක් සහභාගී වුණා. අනුග්‍රහ දක්වපු රජතුමා කවුද? ධර්මාශෝක රජතුමා. මූලිකත්වයේ ගත්තු හාමුදුරුවෝ කවුද? මොග්ගලී බුදුසසු මහ රහතන් වහන්සේ. තුන්වෙනි ධර්ම සංගානාවෙන් ඇතිවෙච්ච ප්‍රතිඵල මොනවද? විහෙර විහාරස්ථාන 84,000ක් ඉදිකලා. ලෝකේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. ශාසනය පිරිසිදු කළා. ශ්‍රී ලංකාවට අභිධර්ම පිටකය ඇතුළු ත්‍රිපිටකය සම්පූර්ණ වුණා. බොහොම හොඳයි. එතකොට තුන්වෙනි ධර්ම සංගානාවේ ප්‍රතිඵලයක් ඉදිරියට තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ. එතකොට බුදු දහම ශ්‍රී ලංකාවට ලැබුණේ බුද්ධ වර්ෂ කීයේද? 236 දී. 236 දී ලැබුණු බුදු දහම ශ්‍රී ලංකාවට ග්‍රන්ථාරූඪ කළේ බුද්ධ වර්ෂ කීයේද? ග්‍රන්ථාරූඪ කළේ බුද්ධ වර්ෂ 440 දී. කොයි රජතුමාගේ කාලයේද? වළගම්බා රජතුමාගේ කාලයේ බුද්ධ වර්ෂ 440 දී. අද ලෝකයේ බෞද්ධයන් ගත්තොතින් ලෝකයේ ප්‍රධාන සංකේත දෙකක් තියෙනවා. එකක් තමයි බෞද්ධ පොඩිය, අනිත් එක වෙසක් කියන වචනය. වෙසක් දේ කියලා තමයි වෙසක් දවස් සමරන ලෝකෙමයි. ඒ සමරන කොට බෞද්ධ පොඩියත් වෙසක් කියන වචනයත් මේ දෙකම ලෝකෙට ගියේ කොහෙන්ද? ශ්‍රී ලංකාවෙන් ගියේ. බෞද්ධ පොඩිය ලෝකෙම බෞද්ධයන් පිළිගන්න බෞද්ධ පොඩිය නිර්මාණය කළේ කවුද? ශ්‍රී ලංකාවේදීෝ. ඊළඟට වෙසක් දේකේ වෙසක් කියන පදය සිංහල භාෂාවෙන් ලෝකෙට ගිහි පදය. ඒ විතරක් නෙවෙයි ලෝකේ තියෙන ත්‍රිපිටක බුද්ධ ධර්මය සංරක්ෂණය කළා ලෝකයට දායාද කළේ කවුද? ශ්‍රී ලාංකිකයන්. ඒ නිසා ලෝකේ ඉන්න බෞද්ධයන් අතරින් ශ්‍රී ලාංකික බෞද්ධයන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. අපේ අතීතයේ හිටි අම්මල තාත්තලා තමට ලැබෙන දරුවන්ගෙන් හොඳම පින්වන්ත දරුවා ශාසනයට පූජා කළා, මේ ශාසනය චිරස්ථායී කළා, මේ ශාසනය රැකගෙන යන උදව් කළා. ඒ නිසා මේ දුවල පුතාලටත් ලොකු වගකීමක් තියෙනවා. ඔබ ශාසනය වෙනුවෙන් ලොකු කාර්යභාරයක් දරන්න ඕන. ඔබ ගිහිව හිටියත් ඒ දේ කරන්න ඕන. පුළුවන් අය කවදා හරි දවසක පැවිදි වෙලා මේ ශාසනය නගා සිටවන්න, මේ ශාසනයට තමන්ගේ දායකත්වය දක්වන්න ඕන කියන හැඟීමක් තමන් හිතේ ඇති කරගන්න. තමන්ට බැරි වුණත් තමන්ගේ දරුවේ අනාගතේ මේ ශාසනයට පූජා කරන්න ඕන කියන හැඟීම හැම කෙනෙක්ගේම හිතේ තියෙන්න ඕන. ඒ නිසා ලෝකෙ කොහේ ගියත් දැන් ස්වාමීන් වහන්සේලාට වාග් ගරු කරන කාලයක් බුදුදහම වර්තමානයේ ලෝකේ වේගයෙන්ම පැතිරෙන ආගම් බවට පත් වෙලා තියෙනවා. ඇයි ලෝකෙ ඕනම කෙනෙකුට සාමකාමීව තමන් රකින ආගම රැකගෙන වුණත් මේ බුදුදහමේ තියෙන දේවල් පිළිපදින්න පුළුවන්. මෛත්‍රී භාවනාව, පංචශීලය, සතිපට්ඨානය ඕනෑම කෙනෙකුට ලෝකේ ප්‍රායෝගිකව කළා තමන්ගේ මානසික සුවය දිනු කරගන්න පුළුවන්. ඒ නිසා කිසිදු ආගම් ભેදයක් නැතුව අද ලෝකයේ අය පංචශීලය ආරක්ෂා කරනවා, මෛත්‍රී භාවනා වඩනවා, සතිපට්ඨානය පුහුණු කරනවා. ඒ නිසා මානසික සුවය සඳහා පීඩනය අඩු කරන්න අද ලෝකෙමයි මේ ටික කරනවා. ඉතින් මේ ධහම ලෝකෙට ලැබුණේ ශ්‍රී ලංකාවෙන්. ශ්‍රී ලංකාවේ හැටියට අපි මේ ධහම රැකගෙන අපිත් පිළිපැදලා ලෝකෙට මේ ධහම දායාද කරන්න හැම දිනෙකම අදිස්ථාන කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොදැයි නැවත වතාවක් අපි අර සම්පපාවත්ත ගාථාවක් කියලා චත්තමානක ගාථා ටිකක් කියලා අපි ඊට පස්සේ සීළු සද්දෝ සුවපත් වෙත්වා කියන ගාථාවක් කියලා අවසන් කරමු. හොඳයි. සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං යෝවද සම්පාවරෝ මනුජේසෝ සංකේමෝනි බග් වාකත චින්චෝ පාරගතෝ බල විරිය සමන්ගේ සංසෝග සංසාරනන්තමෝති රාග විරාග මනේජ මසෝකං ධම්මම සංඛත මප්පාටේ කුල මදොරමි මං පාගුණං සොදිබන්තං ධම්මමි මං සාර නත්ත මොපේමි යත්ත ච දින්න මහත් ඵලම චතුසු සුචේසු කුලේස යෝගේසු අත්ත ච පුංගල ධම්ම දසාතේ සංගමි මංසත් නත්ත මොපේමි දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සංදේ පිපානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.